මේ වෙනුවට ගංගා තුනක ජල මට්ටම් වැඩිවීමක් පෙන්නුම් කරන ස්ථාන කිහිපයකින් පමණයි මෙම තත්ත්වය තවමත් වාර්තා වෙන්නේ. කළුගංගේ කළුත දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකක මෙම තත්ත්වය පෙන්නුම් කරන මිල්ලකඳ හා රත්නපුර ප්‍රදේශවලත්, ගාල දිස්ත්‍රික්කයේ ගින්ගංගේ තවලම කියන ප්‍රදේශයේ මෙම තත්ත්වය වාර්තා වෙනවා. හමාතර දිස්ත්‍රික්කයේ නිර්වලාගංගේ පානදුගම සහ පිටපැත්ත ප්‍රදේශවල මෙම වැඩි වෙන ජල මට්ටම් දැනට වාර්තා වෙලා පවතිනවා. මේ හේතුවෙන් එම අවට ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. කාලගුණ නිවේදනය අනුව තවදුරටත් වැසි ඇතිවිය හැකි බව තමයි පෙනී ගිහිලා තින්නේ. මේ හේතුවෙන් ආපදා කළමනාකරණ ඒකකයන් අඛණ්ඩව සූදානම් කළ පවතිනවා. ඒ අධිතිරි ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් හදිසි මෙහෙයුම් මැදිරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අඛණ්ඩව සම්බන්ධ වෙමින් වාරිමාර්ග දත්ත ලබාගෙන ජනතාව සඳහා ලබා දීම සඳහා අඛණ්ඩව කටයුතු කළ තියෙනවා.